මට පුදුම හිතුණා එතුමා කිව්වා ලයිස්තුවක්ම අපි අරවා දුන්නේ නැතිලු සහන දුන්නේ නැතිලු මෙහෙම දුන්නේ නැහැයි කියලා. එතුමා කියපු ඔක්කොම හරිනම් අපිට ලැබුණු ඡන්ද ප්‍රමාණය එතුමාට ලැබිලා තියෙන්න ඕනේ ජනතා විමුක්ති පෙරමුණට. අපිට ලැබුණු ඡන්ද ප්‍රමාණයෙන්ම සාතික වෙන්නේ මිනිස්සු අපි පිළිගත්තා. අපි උපරීමේ තිබුණු සීමිත බලය අභියෝගයත් එක්ක අපිට හැකි ප්‍රමාණය අපි වැඩ කරා. ඒකට මං හිතන්නේ අද අනුර කුමාර දිසානායක මැතිතුමාට කතා කරන්න මාතෘකාවක් තිබුණේ නැහැ. විවේචනය කරන්න තැනක් තිබුණේ නැහැ. නිසා පළවෙනි වතාවට මං දැක්ක ආයාලේ කතා කරනවා. පුදුමයි. ඔව් ආණ්ඩුවක් ගත්තම ආණ්ඩුවක එකපාරම දින 100ක සුරුතර ආණ්ඩුවක අපට මෙහෙ පනතක් සම්මත කරන්න බැරුව අපට දෝෂාභියෝගයක් ගෙනල්ලා විශ්වාසභංග යෝජනාවක් ගෙනාපු පාර්ලිමේන්තුවක අපට පුළුවන් වුණා මෙරට මිනිසුන් සලකන්න.